නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මෙත්තංච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානම් උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං සැහැවත් වාසනාවන්ත පින්නතුනි ශ්‍රී සම්බුදෝරක විහාරයේ මාසිකව සිදු කරන සීල වැඩසටහන 2020 වර්ෂයේ ඉල් පොන් පොහොය දින සීල සමාදන් අවස්ථාව ඉතින් උදෑසන ධර්ම දේශනාවට යොමුකම් දීලා ඊළඟ පැවැත්වෙන බාන වැඩසටහන සහභාගී වීමට බලාපොරොත්තු වන්නේ බුදුදහමේ ප්‍රධාන පුණ්‍යක්‍රියා ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවක් සඳහන් වෙනවා දාන සීල භාවනා කියලා බෞද්ධ නාමයෙන් අපි මොනවා කරත් අපි අවසාන බලාපොරොත්තුව සතුට දිනු කර ගැනීම. කොයිතරම් සතුට දිනු වෙනවාද කියන එක තීරණය වන්නේ අපි කරපු පින්කම් වල ප්‍රමාණයම නෙවෙයි. අපි මේ පින්කම් කරද්දී කොයිතරම් දුරට අපේ හිතේ රාගය, ద్వේෂය, මෝහය නැත්නම් ලෝභ, ద్వේෂ, මෝහ අඩුනාද කියන කාරණේ මතයි සතුට දිනන්නේ. ඇතැම් විට අපි ලොකු පින්කමක් කරලා පන්සලෙන් පිටවෙලා ගියත් ඒ පින්කමෙත් සිදු වෙච්ච කාරණයන් ගැන අපි හිතේට දුක් වෙමින් යනවා නම් ඇත්තටම අපේ පරමාර්ථය සිද්ධ වෙලා නැහැ. පිනක් වෙලා තියෙනවා. ඒ පිනෙන් සසර ඇතැම් විට සුභදිගාමී වෙනත් පුළුවන්. නමුත් දෙතනම වේදෙන වශයෙන් ලැබෙන ආනිසංසය අපි ලබා ගන්න දක්ෂුණා වෙන්නේ නැහැ. දහමේ හැසිරීමෙන් අවම වැඩියක් තමයි පන්සලට වෙලා අතුපතු ගාන ගියත් සුද්ධභාව කරකල ගියත් ඒ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නට ඕන අපේ හිතේ තියෙන ලෝභය අඩු කරගන්න, මාන්නය අඩු කරගන්න, අනිත්‍යයත් එක්ක තියෙන අමනාපය අඩු කරගන්න, මෝහය, අවිද්‍යාව අඩු කරගන්න. මෙන්න මේ රාග ආදී කෙලෙස් අඩු වෙච්ච තරමට තමයි අපේ සතුට දිනු වෙන්නේ. විශේෂයෙන්ම ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලින් කරන්නේ මේ අපේ හිතේ තියෙන ලෝභය, ద్వේෂය, මෝහය අඩු කිරීම. දන් දෙනකොට ලෝභකම අඩු වෙනවා. අසුභ භාවනාව වඩනකොට රාගය අඩු වෙනවා. මෛත්‍රී භාවනා වඩනකොට අපේ හිතේ තියෙන අමනාපකම් අඩු වෙනවා. සිල්වත් වෙනකොට අපේ හිතේ තියෙන ද්වේෂය අඩු වෙනවා. ඒ වගේම අපි බණ අහනකොට, විදර්ශනා භාවනා වඩනකොට අපේ හිතේ තියෙන මෝහය, ප්‍රධාන අකුසල මූලය ටිකෙන් ටික අඩු වෙනවා. එතකොට මෙන්න මේ අපේ හිතට පීඩා ගෙන දෙන ප්‍රධාන අකුසල මූලයන් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ලෝභ, ద్వේෂ, මෝහ විදියට. ලෝභය ගැන සඳහන් වන්නේ ලෝභය අල්ප සාවද්‍යයි ඒ වගේම දන්ද විරාගය කියලා. ලෝභයේ ආදීනම අඩුයි. නමුත් දුරු කරන්න අමාරුයි කියලා. ද්වේෂය ගැන සඳහන් කරන්නේ ද්වේෂයේ කිප්ප විරාගයයි මහා සාවද්‍යයි කියලා. ද්වේෂය දුරු කරන්න ලේසියක් තියෙනවා. ලෝභයට සාපේක්ෂව රාගයට සාපේක්ෂව ද්වේෂය දුරු කරන්න ලේසියි කියලා. හැබැයි ද්වේෂයෙන් හටගන්න විපාකය වැඩි. මහා සාවද්‍යයි. ලෝභය නිසා ඇතැම්මිට යම් කිසි කෙනෙක් ප්‍රේත ලෝකයට නැත්නම් සතිසී උපායයක ඉපදෙන්න පුළුවන් තිරේ සංලෝකයට යන්න පුළුවන්. හැබැයි ඒ තිරසන් ලෝකේ බොහෝ කාලයක් ඉන්නව නිදහස් වෙන්නේ නැහැ. ද්වේෂය ආදීනව විදියට සාමාන්‍ය ප්‍රේත ලෝකෙට විතර ගිහනව තින්නේ නැහැ. ද්වේෂය ආදීන විදිහට යන්නේ කොහෙද? නිරේට යන්නේ. හැබැයි කිප්ප විරාගය. ඉක්මනට දුරු කරන්න පුළුවන්. කල්පයක් දීන හරි ඉවර වෙන්න පුළුවන්. නමුත් මේ තිරිසන් ලෝකයේ සහ ප්‍රේත ලෝකයේ ජීවත් වෙတဲ့ කල්පයකින්වත් එන්නේ නැහැ. අරතරන් දැඩි දුක් නැහැ නැවත එන්නේ අමාරුයි. මොහය ගැන සඳහන් වන්නේ මහා සාවද්‍යයි දන්ද විරාගය කියලා. ඒකේ ආදීනවත් වැඩි දුරු කරන්න අමාරුයි කියලා. එතකොට ලෝභය දුරු කරන්න අමාරුයි, ආදීනව අඩුයි. ද්වේෂය දුරකරන ලේසි ආදීනව වැඩි. මෝහය දුරකරන අමාරුයි ආදීනව වැඩි කියලා. එතකොට පින්වත්නි බුදුදහමේ තියෙන සියලුම පින්කම් සියලුම ප්‍රතිපදා සියලුම ගුණධර්ම ඉලක්ක කරලා තියෙන්නේ මෙන්න මේ ලෝභ දේශ මොහ දුරු කිරීමට. මුලදී ප්‍රාථමික මට්ටමින් දානමය පින්කම් කළා, සිල් රැකලා, මෛත්‍රී භාවනා කරලා අර ලෝභ දේශ ඇතුළු පංච නීවරණ ධර්මයන් කිසියම් ප්‍රමාණයකින් යටපත් කරන මාර්ගයක් දේශනා කළා තියෙනවා. ඊළඟට එතනින් ඇති කරගන්නා වූ සාර්ථකත්වයක් එක්ක අපි ඊළඟ දෙවැනි පියවරක් ඉදිරියට යනවා. මෝහය අවිද්‍යාව දුරු කරන විශේෂයෙන් පරිසම්පාදයේ පිළිබඳ අවබෝධය ඇති කරගෙන හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධය ඇති කරගෙන සතර සතිපට්ඨාන තුලින්දීමෙන් අර ලෝභ දේශ ඇතුළු සියලුම අකුසල් පරිණිතිනීමේ මාර්ගයක් දේශනා කළා කියලා. සමහර අය සතර ප්‍රඥාව දිනු කරපු අය මේ ධර්ම අහනකොට මැදමිට ඔහුගේ ප්‍රඥාව දිනු වෙලා කෙලෙස් වලින් හිත මුදව ගන්න පුළුවන්. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ කාලේදී බාහ්‍ය දාරු චීලේ වැනි අය කුමාර කස්සප හඳුරු මේ වගේ ස්වාමීන් වහන්සේලා ඉක්මනටම මාර්ගය ලබා ගත්තා. ඒ සතර මා ප්‍රඥා දිනු කරපු අය. ඒ අතර බුදුරජාණන් වහන්සේ අනුපූර ප්‍රතිපදාවක් දේශනා කළා වැඩි පිරිසකට පණ කියනකොට. ස්වර්ගාමී මාර්ගය සඳහා කර්මඵල විශ්වාසයෙන් යුක්තව දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යය ක්‍රියා කරන්න. ඊළඟට ඒකෙන් හිත සමාධිමත් වෙනකොට ටිකෙන් ටික තම ආකාරයේ සමාධි පිළිබඳ අවබෝධයෙන් සීල සමාධි ප්‍රඥා වඩන කියලා මාතන් දේශනා කළා කියලා. ඒත් මේ පිළිවෙල තමයි වැඩි පිරිසකට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඉතින් එහිදී ප්‍රධාන තේමාවක් තමයි දානය කියලා කියන්නේ. පරිත්‍යාගය කියලා කියන්නේ. ඒකත් මුලින්ම ආරම්භ වන තමන්ගේ ගෙදරදී. ගෙදරින තමන්ගේ දරුවන්ට, ස්වාමිභාර්යාවන්ට, වැඩිහිටියන්ට, අම්මට තාත්තට සලකලා, ගෙදරදී බුද්ධ පූජාව තියලා, අසරණ කෙනෙක් ආවම සලකලා, එතනින් ටිකෙන් ටික දානය පුරුදු කරන අපි ඊළඟ ස්වාමීන් වහන්සේට දානය පූජා කළා. දානය පූජා කරනකොට අපි ටිකෙන් ටික බණ දහම් අහනවා. බණහනකොට අපි ටිකෙන් ටික සිල්වත් වෙනවා. පංචශීල රකින්නවා. පංචශීල රකින්නකොට වෙනතුනි ලොකෝ මානසික සුවයක් එනවා තමන්ට. තමන් ගැතින් ප්‍රාණඝාතාදී අකුසල් එන්නේ නැහැ කියලා හිතනකොට තමන්ට ලොකෝ මානසික සතුටක්. තමන්ට පසුතැවිල්ලක් එන්නේ නැහැ. තමන් ගැතින් මේ වැඩ දුනා නැහැ කියලා. හැබැයි ඒක කියන්නේ පංචශීල එක දෙකක් හරි කඩක් කරනවා නම් තමන් පසුතැවෙන කියන එක නෙමෙයි මේ කියන්නේ. පංචශීලෙන් තමන් එකක් හරි මේ මොහොත රකින්න වෙන පුළුවන්. ඒ රකින්න එක කාරණයකින් තමන් සතුට වෙන. අද දවසේ එකක් රකින්න පුළුවන්. ළමන සති තවත් එකක් වෙන්න සිල්පද දෙකක් ආරක්ෂා කරන්න පුළුවන්. තව මාසයක් දෙකක් කියන සිල්පද හතර පහ කොහොම යන්න පුළුවන් තමන්ට. ඒ නිසා තමන් දැන් ඉන්න මට්ටමේ සතුට වෙන්න ඒක ටික ටික දිනු කරගන්න. ඊළඟට පින්වත්නි බුදුදහමේ ප්‍රධානම කුසල කර්මයක් විදියට හිතේ මානසික පීඩ අඩු කර ගැනීම ක්‍රමයක් විදියට දේශනා කරන්නේ තමන් හිතේ තියෙන ද්වේෂය අඩු කරගන්න දේශනා කරන අනුශාසනය. අපිට ලෝභය අනුසර ප්‍රමාණයෙන් අඩු කරගන්න පුළුවන් පින්වත්නි. නමුත් ද්වේෂය අඩු කරගන්න ගියහම සමහරට අපි වා පීඩාවටපත් වෙනවා. වා ද්වේෂ කරන්නේ. අපි දෛනික ජීවිතයේදී අපේ හිතේ සතුට හිතේ ලස්සන නැති වෙන ප්‍රධානතම කාරණයක් වෙන්නේ අනිත්‍ය පිළිබඳව තියෙන අමනාපය. අන්නේස බුදුහමර දේශනා කරනවා යන්තං සන්තං පදං අධිසනෙච්ච යම් කෙනෙක් කිසියම් ශාන්ත පදයක් මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන කෙනා විසින් කළ යුතු ප්‍රධානතම කාරණේ දෙක දේශනා කළේ මොකද්ද? සබ්බේ සත්තා භවතු සුඛිතා සීල සත්‍යෝ සෝපත්තේත්වා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. දවසට එක විනාඩියකින් පටන් ගන්න. ඒක ටිකෙන් ටික වැඩි කරන්න. වාඩි වෙලා විනාඩි 5ක් 10ක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඇවිදින වෙලාවට කරන්න පුළුවන්. තමා ව්‍යායාම වලට යන වෙලාවට සීල සත්‍යෝ සෝපත්තේත්වා කියලා කරන්න පුළුවන්. වාහනේ පදවන වෙලාවල්දී. මෙහෙම ගිහිල්ලා තමන්ට මේක ටිකෙන් ටික කාලේ වැඩි කරගන්න පුළුවන්. ඒ වැඩි වෙනවත් එකම තමන්ට දැනෙන වෙනසක් ජීවිතේ. මේක පිනොතින අඛණ්ඩව කරන්නට ඕන. අපි බොහෝ විට මෛත්‍රී භාවනා ගැන අහලා තියෙනවා. කර්මයේ සූත්‍රය දිනපතාම සංඝයානා කරනවා. නමුත් ප්‍රායෝගිකව පුහුණු කරන වෙලාවල අඩුයි. නමුත් පිනොතුනේ බුදුහම දේශනා කළා මේක නිතරම වඩන්න කියලා අවධාරණය කළා. විශේෂයෙන් වේලාම සූත්‍රය වැනි සූත්‍රවලදී ඒ වගේම මෙත්තා චේතෝමෙත සූත්‍රණි සූත්‍රවලදී බුදුහම දේශනා කරන ලෞකික මට්ටමේ තියෙන සීලම කුසල් වලට වඩා වැඩි මෛත්‍රී භාවනා වැඩිම කියලා. ඔබට අතීත කර්ම ශක්තියෙන් වලින් එන්න තියෙන අකුසල දහම් හැකි තාක් අවම කරන්න ඔබ කැමති නම් ඒකවත් නෙවෙයි. මෙයා ස්වභාවයෙන් තමන් ගොඩනගා ගන්න මානසික දුක් පීඩා අසහනයන් දුරු කරගන්න කැමති නම් එපමණට මෛත්‍රී භාවනා වඩන්න. ඒ වඩන පමණට තමන්ගේ මුළු ජීවිතයේම විශාල පරිවර්තනයක් වෙනවා. ඒ මානසික පරිවර්තනයේ තමගේ කායික නිරෝගී භාවයට, තම ඇසුරු කරන අයගේ සුහදතාවයට, අදෘශ්‍යමාන දෙවියන්ගේ, අමනුෂ්‍යයන්ගේ ආශිර්වාදයට හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ ඇති කරගන්නා වූ මෛත්‍රී සිතිවිල නිසා තමන් කුසල වශයෙන්, ලෞකික කුසල වශයෙන් ඉහළම මට්ටමක තමන් ඉන්නේ. මේ මට්ටමත් වඩලා අපට යම් කිසි කර්ම ශක්තියක් එනවා නම් ඒ අපිට වළක්වන්නම බැරි ඒවා. ඒ එන ඒවා වළක්වන්න තමයි ඊළඟට සතිපට්ඨානේ වඩලා ඊළඟට ගියේ මනස සකස් කරගන්න එකට තියෙන්නේ. ඒ නිසා තමන්ට අතීත කර්ම ශක්තියෙන් වලින් එන තියෙන කර්ම ශක්තියෙන් හැකිතා දුර්වල කරගන්න තමන්ට අවශ්‍යතාවය තියෙනවා නම් තමන් කැමති නම් කරන්න ඕන හැකිතා දුරට පංචශීලය ආරක්ෂා කරමින් බුදු දහම සංගය කියන තෙරුවන් සරණ ගිහිල්ලා ඉඳ ලැබෙන හැම වෙලාවකදීම මෛත්‍රී භාවනා වඩන්න. මෛත්‍රී භාවනා වැඩුවට පස්සේ තමන්ට දේවල් ටිකක් එන්න තියෙනවා නම් තමන් සුභවාදීව හිතන්න. හිතන්නේ කොහොමද? තමන්ට ලැබිලා තියෙන හොඳම දේ ගැන හිතන්න. ගෙදරින් වාහනේ එළියට ගන්නකොටම ගෙදර වැටේ වාහනේ හැප්පෙන්න පුළුවන්. සතුටු වෙන්න. මම මේ ගෙදරට පහනක් තියලා මේ පිට වුණේ මං ගෙදර තාප්පේ හැපුණා කියලා දුක් වෙන නෙවෙයි. සතුට වෙන්නේ කොහමද? මේ වාහනේ පාරක දාලා මිනිස්සුෙකු ගෑගේ හැප්පිලා කිරේ යන්නේ මං අද තිබුණේ මේ කඩුකරා කියලා. පින්නතුනේ ওই කාරණේ දැන් ජීවිතේන හැම දෙයකදීම හිතන්න මේ මට උනේ වෙන්න තියෙන අනතුරෙන් ආවම අනතුර කියලා හිතන්න. හැම එක කම්මැලි කමට ඉඳලා හිතලා හරියන්නේ නැහැ. අර බෝට්ටුව පෙරළුණ බැට හොඳේ කියලා හිතනවා වගේ එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ පින්නතුනේ බුදුහාඳුරෝ සරසසඥානෙන් දැනගත්තු දහමෙහි ඉහළම දේවල් පුහුණු කරන ගමන් තමා ධනාත්මක විදිහට හිතන ක්‍රමය. ඒක වරදන්නේ. එහෙම නැත්නම් අපිට කවදා සතුටටපත් වෙන්න බෑ පින්නතුනේ. ජීවිතේ හැමදාම අතෘප්ති කරව අපිට ඉන්නේ. එනිසා තමා මේවට හුඟක් දේවල් ජීවිතේ ලබලා තියෙනවා. දැන් බලන්න තමාගේ වයස වෙන විට පින්නතුනේ ඔබ බලන්න ඔබත් එකට හිටිය යාළුව කුඩා කාලේ ඔය වයසේ තමන්ට හිටි යාළුවෝ 10 දෙනෙක් ගත්තොතින් 10 දෙනෙක්ගෙන් කී දෙනෙක් නම් අනතුරුවට පත් වෙලාද? කී දෙනෙක් නම් ලෙඩ දුකට පත් වෙලා එක්කන් වෙලිනවද? කී දෙනෙක් නම් ජීවිත අසාර්ථක වෙලා තියෙනවද? ඒ අතරින් බලන්න ඔබ කොයි තරම් ඉහළ මට්ටමක ඉන්නවද කියන්නේ? අඩුම ගානේ තමා තාම හුස්ම ගන්නව නෙමෙයි. ඒකම ඇති. ඔබේ ඉපදිත දවසට පස්සේ ඉපදිච්ච කොච්චර නම් කට්ටිය අද හුස්ම නොගෙන ඉන්නවද? ඒකම ඇති නේද? හුස්ම ගන්නවා නම් කියනසෙන් ජීවිතයේ 80%ක්ම තමයි සාර්ථක කියලා හිතන්නේ. අනිත් දේවල් ටික කොහොම හරි කරගන්න පුළුවන් අපිට. ඒ නිසා අද දවසේ හුස්ම ගන්න බැරුව ළඩ දුකට පත් වෙලා කී දෙනෙක් හුස්ම ගන්නා ඉන්නවද පේනතුනේ රෝහල්වල? ඔබේ අතින් කොයිතරම් වාසනාවන්තද? ඒ ගැන නිතරම හිතන්න. ඒ ලැබුණේ ඔබේම පින නිසා. අන්න ඒ පින තවත් වැඩි කරගන්න එක ක්‍රමයක් තමයි මේ මෙත්තා චේතෝ විමුක්තිය කියලා කියන්නේ. මෛත්‍රී භානා කියලා කියන්නේ. බුදුදහමේ තියෙන සමත කමඨාන් 40න් ප්‍රධානතම ආනිසංස සැලසෙන භාවනා තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. කුමක්ද මෛත්‍රියෙන් කරන්නේ? මෛත්‍රියෙන් කරන්නේ හිතේ තියෙන මෘදු ගතිය, මොළොක් ගතිය වැඩි කිරීම. බොහෝ දෙනෙක් මෙත්තා කියන එකයි මිත්ත කියන එකයි සමානව විස්තර කරන්න ගන්නවා. මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වය කියලා. මෛත්‍රිය කියන එකේ මිත්‍රත්වය ලක්ෂණ තියෙනවා. නමුත් වෙනසුනේ මේක දෙකක්. මෛත්‍රිය කියන එක මහා පුළුල් දෙයක්. විශාල පිරිසකට මේක අපමණ්‍ය ධර්ම කියලා කියන්නේ. මේක අසම්බාධං අවේරං අසපත්තං සම්බාධ සහිතව මුළු විශ්වයටම පතුරවන දෙයක්. මෛත්‍රිය කියන එක. මෙත්තා කියන එක. මිත්‍රත්වය කියන එක ඊට වඩා සීමිත දෙයක් වෙනතුයි. යම්කිසි සීමිත ප්‍රමාණයකට වඩන දෙයක් තමයි මිත්‍රත්වය. එනිසා තමයි බුදුදහමෙහි මෙත්තානිසංස සහ මිත්තානිසංස කියලා වෙනම දැක්වෙනවා. මෙත්තානිසංස කියලා වෙනම සූත්‍ර තියෙනවා, මිත්තානිසංස කියලා වෙනවා තියෙනවා. දෙවිදියට කියන්නේ. ඒතොර මෙත්තා කියන එක බ්‍රහ්ම විහාරයක්. මිත්ත කියන එක යම් කිසි ගුණංගයක්. මෛත්‍රිය තුල මිත්‍රත්වයක් තියෙනවා. හැබැයි මිත්‍රත්වයේ තුල තියෙන මෛත්‍රිය බොහොම සීමිතයි. බුදුදහමෙන් වැඩිපුර අවධාරණය යොමු කරන්නේ මෛත්‍රිය. අන්නේ මෛත්‍රිය වැඩිීමේදී අපේ තමන්ට හිතවත් අය සුවපත්ත්වාගෙන ගෙන් පටන් ගන්න. තමන්ට මැදහත් අය, අහිතවත් අය, තමන් සතුරු අය මේ හැම දෙනෙක්ම සුවපත්ත්වා කියලා කෙගෙන් දෙක හිතනවා. හිතන හිතන මොකද වෙන්නේ? අර තමන් අනිත් අය ගැන තියෙන අමනාපය තියෙනවා නම් ටිකෙන් ටික අඩු වෙනවා. තමන් අනිත් අය නිරෝගී වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා කිව්වොත් අනිත් අය වෛර නොවන්න පුළුවන්. අනිත් අය වෛර කරන්නත් පුළුවන්. හැබැයි බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ අමනාපයේ වෛරයේ හිතෙන් දුර කර ගැනීම. මෛත්‍රීමාන වඩනකොට ආනිසංස ලැබෙන්නේ තමන්ට, අනිත්යට නෙවෙයි. එතකොට ඇයි අපි මේක වඩන්නේ? අපේ හිතට දැඩිවම පීඩා ගෙන දෙන දෙයක් තමයි අනිත් අය සමග තියෙන අමනාපය. අන්නේ අමනාපයේදී පින්නතුනි අපට කෙනෙක් ගැන සිහි කරනකොට ඒ අමනාපය දුරු කරගන්න යම්කිසි ක්‍රම බුදුදහමේ දේශනා කරනවා. ඒවට කියන්නේ ආඝාත පටිවිණය කියලා. ආඝාත කියන්නේ ద్వේෂය. ద్వේෂය පාලනය කිරීම. ద్వේෂ පාලනය. දේශපාලනේ නෙවෙයි ඈ. දේශපාලනේ ඊ අවසන්නේ නේ. ඔව් ద్వේෂ පාලනය. ద్వේෂය කියන්නේ ඇංග මැනේජ්මන්ට් කියන එක. ඒක ආඝාත පටිවිණය සූත්‍රයේදී බුදුහාම දේශනා කරනවා. විතක්ක සංඨාන සූත්‍රයේදී දේශනා කරනවා. ඒ වගේම තවත් සූත්‍ර කක චූපම සූත්‍රය ආදී සූත්‍ර ගානක මේක විස්තර කරන කොහොමද අනිත්‍යය කියන අමනාපකම් දුරු කරන්නේ කියලා. එකක් තමයි මේ මෛත්‍රී භාන වඩන කියලා. ඊළඟට අනිත්‍යය කෙරෙහි කරුණාව වඩන කියලා. ඊළඟට උපේක්ෂාව වඩන කියලා. ඊළඟට තමන්ට අමනාප වෙන පුද්ගලයා ගැන හිතෙනවා නම් අන්නේ හිතෙන පුද්ගලයා පිළිබඳ අරමුණ අසති අමනසිකාරා කියලා කියනවා. ඒක සිහි නොකර ඉන්න කියලා. හැබැයි සිහි නොකර ඉන්න එකයි අමන අමතක කරනවා කියන එකයි දෙකක්. සිහි නොකර ඉන්න එකෙන් අමතක කරන්න කියලා නෑ. තමන්ට යම්කිසි කෙනෙක් දෙයක් ගැන සිහි කරනකොට හිතේ අමනාපයක් ඇති වෙනවා නම් ඒ අරමුණ සිහි නොකර ඉන්න. සිහි නොකරම ඉන්නවා කියලා හිතන්න එපා. එතකොට වැඩිපුර සිහි කරනවා ඒකයි. ඒක ඇති නොවන විදිහට වෙන වෙන කුසල අරමුණු වල තමන් ඉන්න. ඊළඟ කාරණය තමයි ඒ කර්ම කරන පුද්ගලෝ කම්මස්සකෝ කම්මදායදෝ කියලා හිතන. යාන කර්මයන් දායදවට ඇති අය කියලා හිතන. ඇයි ඒ යාන කරන කර්ම ඒගොල්ලන්ම අරන් යනවා කියලා හිතන්නේ? එච්චරයි. ඔබ කරන කර්ම ඔබ අරන් යනවා, ඒ අය වැරදි දේවල් කරොත් ඒ අරන් යනවා කියලා හිතන්නේ. එච්චරයි. මේක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන වගේ ලේසි නෑ කරන්න ගියාම නේද? ටිකක් කියනතනින් ප්‍රායෝගික කරන්න ඕන කාලයක්. කාලයක් ගන්නකොට ටිකෙන් ටික තමන්ට මේකේ අභ්‍යන්තර මානසික සහනයක් දැනනකොට තමන් එන්නේම වැඩි කරගන්න මේක. ඊළඟට ආඝාත පටිවිණය කියලා තවත් සූත්‍රයක් දේශනා කරන ද්විතී ආඝාත පටිවිණය කියලා. ඒකෙදි තාම ලස්සන කාරණා ටිකක් පැහැදිලි කරනවා. කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙනවා නම් ඒ අමනාප ඇති වෙන කෙනා අපරිසුද්ධ කාය සමාචාරෝ. එයාගේ කයින් වැරදි දේවල් කරන්න පුළුවන්. හැබැයි කයින් වැරදි සිද්ධ වුණත් එයාගේ වචනයෙන් පිරිසුදු පරිසුද්ධ වචී සමාචාරෝ. එයා වචනේ හොඳ දේවල් කතා කරනවා. Taman දැනට අමනාප කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි අමනාප කෙනා කයින් වැරදි දේවල් කරනවා. ප්‍රාණඝාතය කරනවා, සොරකම් කරනවා, කාමවර්ධන හැසිරනාසි දේවල් කරනවා. නමුත් එයා බොරු කියන්නේ, කේලම් කියන්නේ, අනිතයට බනින්නේ නැහැ. අන්නේ දේවල් වලින් හොඳ පැත්තිය ඉන්නේ. එතකොට මොකද අපි කරන්න ඕන? අර කායිකව සිදුවෙන වැරදි ටික අපි මතක් නොකර එයා හොඳ වචන කතා කරන කෙනෙක් කියලා හිතනවා. ඒක හරියට උපමාවකින් දක්වන්නේ හරියට සොහනක රෙදි කෑනක් දාලා තියෙනවා නම් මලමිනියොත පුරෙදි කෑනලා ඒ රෙදි කෑනෙන් අවශ්‍යතාව තියෙන කෙනෙක් මොකද කරන්නේ? අර අපිරිසිදු වෙන කෑල්ල පයට අලල පාගල අයින් කරලා හොඳ කෑල්ල විතරක් පිරිසිදු කෑල්ල ඉරලා ගන්න. අන්නේ වගේ කියලා. තවත් සමහර අය ඉන්නවා අපරිසුද්ධ වචී සමාචාරෝ ඒ අය වචනයෙන් නරක දේවල් කතා කරන්නේ. හැබැයි එයාල පිරිසිදු කාය කර්ම තියෙනයි. සමහර අය වචන කතා කරන්නේ ගියොත් අනිත්‍ය අමනාප කරගන්න දියම්ම කතා කරනවා. නමුත් ඇත්තෙම එයා ප්‍රාණඝාතය කරන්නේ, සොරකම් කරන්නේ, කාමර දැසනේ මොකුත් එයා කරන්නේ නැහැ. අපි කියන්නේ එයා කතා කරන දේවල් හොඳ නැහැ කියලා කියන්නේ නේ. එච්චරේ වලදකට තියෙන්නේ. එයාට එච්චර පාලනය කරගන්න බෑ වචනයකින්. කතා කරොත් අමනාප වෙනවා කවුරුහරි. එහෙමයි ඉන්නවා. එතකොට අපි ඒ වෙලාවට හිතන්න මෙයා මේ කතා කිරීම අඩුපාඩුවක් මෙයාගේ තියෙන්නේ. මෙයාගේ communication skills වල අඩුවක් මෙයාගේ මේ තියෙන්නේ. නමුත් මෙයා හොඳ කෙනෙක්. අර හොඳ පැත්ත හිතන්න. කොහොමද හිතන්නේ හරියට? තමන් වතුර බොන්න ළිඳකට යනවනම්, ඒ ළිඳේ උඩ දිවසේ වල තියෙනවනම් මොකද කරන්නේ යා? අර දිවසේ වල ටික අයින් කරනවා ටිකක්. අයින් කරලා වතුර බොනවා. අන්න ඒ වගේ අපිරිසිදු වචී සංඛාර තියෙන, වචී සමාචාර තියෙන, නැත්නම් අපිරිසිදු වචන, වැරදි වචන කතා කරන, එහෙත් මෙයාගේ පිරිසිදු කාය සමාචාර තියෙන කෙනාගේ අර කායික පැත්ත ගැන හිතලා සතුටු වෙනවා. තවත් සමහර අය ඉන්නවා අපිරිසිදු කාය සමාචාරෝ හෝති, අපිරිසිදු වචී සංඛාරෝ හෝති. නමුත් එයා කලින් කල හිත වඩන කෙනෙක්. හිත දිනවන හිත පිරිසුදු මයාලි. ඇතැමෙන කයනුත් වැඩි දේවල් කරන මයාලි. ඒක දිගටම කරන්නේ අපිට පේන වෙලාවෙදි කරන්නේ. වචිනුත් වැඩි දේවල් කතා කරනවා. නමුත් මයාගේ හිත හොඳයි. කෙනෙකුට තරක කරන්න පුළුවන් හිත හොඳ නම් කොහොමද කයින් වචනෙන් වැඩි දේවල් වෙන්නේ කියලා. නමුත් සමහර අය එහෙම වෙන වෙලාවල් තියෙනවා. සතර පුරුද්දට වෙන අය තියෙනවා මේ වගේ. අන්නේ වෙලාවේ මොකද කරන්න ඕන? ඒ වෙලාවේ හිතන්න ඕන මයා කායක වැඩි කරලා වචනින් වැරදිවල් කරත් මෙයාගේ හිත හොඳ කෙනෙක් කියලා හිතන්න. ඒකට ලස්සන උදාහරණයක් තියෙනවා. මොකද උදාහරණය? උදාහරණය තමයි වතුර පිපාස වෙච්ච කෙනෙක් යනවා නම් වතුර හොයාගෙන යනවා. යනකොට එයාට ළිඳක් හම්බෙන්නේ නැහැ. එයාට වතුර හම්බෙනවා. මොනවද හම්බෙන වතුර? පාරේ ගවයන් ගිහිල්ලා, මඩපාරේ ගවයන් ගිහිල්ලා, ගවයන්ගේ කුර ඇනිච්ච තැන්වල වතුර ඉතුරු වෙලා තියෙන පිරිසිදු වතුර. ඉතාං වතුර පිපාස දෙකෙනෙ මොකද කරන්නේ? ඕ එතෙන්ට දන ගහලා කට ලං කරලා කොහොම හරි වතුර ටිකක් බොනවා. අන්න ඒ වගේ තමයි කායික වැරදි සිද්ධ වුණත්, වාචික වැරදි සිද්ධ වුණත්, අර යා කලින් කල හරි මනස වඩන කෙනෙක් කියලා හිතලා ඒ පැත්ත හිතලා සතුටු වෙන්න කියලා. අමනාපය දුරු කරන්න කියලා. තුන්වෙනුවට හතරවෙනුවට දේශනා කරන මොකද්ද? සමහර අය ඉන්නවා කයනොත් වැරදි කරන්නේ, වචිනුනුත් නරක වචන කතා කරන්නේ, සිතිනුත් යාගේ හිතත් අපිරිසිදුයි. මෙයා ගැන හිතන ක්‍රමයක් කියලා තියෙනවා. මේ හරියට කොහොමද හරියට දුෂ්කර මාවතක निराහාරව ලෙඩෙන් දුකෙන් ගමන් කරනවා වගේ මේ කායිකව, වාචිකව, මානසිකව අපිරිසිදුව ඉන්න කෙනාට මොකද වෙන්නේ? එයා ජීවිත කාලයේ දුකෙන්මයි ඉන්නේ. ඒ දුකෙන් ඉන්න එක ගැන හිතලා අපි අමුතුවෙන් දුකෙන්න ඕනේ නැහැ. එතකොට එයා කරන දේවල් එයාට යන්නේ. මේ ජීවිතය විතරක් නෙමෙයි මරණයෙන් පස්සේ ආ දුගතිගාමීන් දැන් මේ ඉන්නේ. අපිට එයා වෙනස් කරන්නත් බෑ සමහරලාට. එතෙන්දී අපි මොකද හිතන්නේ? අපි හිතන්නේ මෙයා බොහොම ටික කලයි ඉන්නේ, මෙයා දැන් අපාගත වෙන්න යන්නේ ඉන්නේ කියලා හිතලා අපි හිතන අරක් කරනවගෙන ඉන්නවා. සමහර කෙනෙක් ඉන්නවා කොහොමද? එයා කයිනොත් හොඳ දේවල් කරන්නේ, වචනොත් හොඳ දේවල් කරන්නේ, සිතනොත් හොඳ දේවල් කරන්නේ. අපි හරියට වතුර පිපාසිත වෙලා බොහොම පිරිසිදු සිසිල් දිය තියෙන විලක් ළඟට යනවා. ගිහිල්ලා විලෙන් වතුර බීලා නාල පිරිසිදු වෙලා ගිමන් නිවාගෙන ඒ විල ළඟම තියෙන ගහක හේවනේ අපි විවේකී කරගෙන ඉන්නවා. අන්න ඒ වගේ අපට කායික, වාචික, මානසික හොඳට සුචරිත තියෙන බුදුහාමුදුරෝ, සංඝරත්නය, අපේ කල්යාණ මිත්‍රයෝ, ඒ වගේ මතක් වෙනකොට කොච්චර සතුටක්දනේ. ඒ ගැන හිතන කොටත් හරිය සන්තෝෂයක් හිතට. ඒ වගේ යාළුවන්ගේ පින්තූර අපි ළඟ තියාගෙන ඉන්නව නේද? ඒ වගේ යාළුවෙක් දුරින් ඉඳලා එනවා කියම හරිම සන්තෝෂයි. ඒ වගේ යාළුවෝ මිය ගියාට පස්සේ අපි කලින් කලට පින් අනුමෝදන් කරනවා. අනේ මගේ යාළුවා හරිම හොඳට හිතපෙන්නේ, මට හරියට උදව් කරපු කෙනෙක් කියලා සතුටු වෙනවානේ. එයාගේ ඒ ගුණධම් නැමැති ඒ සිසිල් ජලය තුළ අපිත් ඒ පහස ලබනවා. පින්නොතින් මෙන්න මෙහෙම හිතලා මේ මෛත්‍රී දිනු කරන ආකාරය මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ අපට. කොයිතරම් කරුණාමින්ද දේශනා කරන්න බලන්න පින්නතුනි. ඒ නිසා අපි පුළුවන් තරම් කාලය හදාගෙන ටිකෙන් ටික හරි මෛත්‍රී භාන වඩන උත්සාහ කරමු. ඒක විවිධ ක්‍රමවලට අපිට කරන්න පුළුවන්. එක අතකින් තමන් මේ ඉන්න ස්ථානය, මේ සිටි එක, මේ කවුන්ටිය, මේ ස්ටේට් එක, මේ රට, මේ කොන්ටිනන්ට් එක, මේ ඈර්ත් එක, මේ සෝලාර් සිස්ටම් එක, ගැලැක්සිය, යුනිවර්ස් එක අනිවාර්යෙන් ටිකෙන් ටික ව්‍යාප්ත කරන්න පුළුවන්. තවත් විදියක මනුස්ස ලෝකේ ඉන්න අය, තිරිසන් ලෝකේ ඉන්න අය, නැත්නම් සතර අපායෙම ඉන්න අය, දිවි ලෝකවල ඉන්න අය, බ්‍රහ්ම ලෝකවල ඉන්න අය, එහෙම කියලා සුවපත්ත්වයක් ලබා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. තවත් වෙලාවක ඉදිරිපස ඉන්න අය, පිටුපස්සේ ඉන්න අය, උඩ ඉන්න අය, යට ඉන්න අය, දකුණේ ඉන්න අය, වමේ ඉන්න අය කියලා හිතන්න පුළුවන්. සමහරට නැගෙනහිර ඉන්න අය, බටහිර ඉන්න අය, උතුරේ, දකුණ, ඉහළ පහළ කියලා එහෙම මෛත්‍රිය වඩන්න පුළුවන්. සමහරට තමන්ගේ මිතුරන්, මැදහත් අය, සතුරන් සුවපත් වෙත්තා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. සියලු මිනිස්සු, සියලු අමනුෂ්‍යයෝ කියලා එහෙම වඩන්න පුළුවන්. මේ තමන්ට පහසු ක්‍රමයක් තෝරගන්න. තෝරගෙන ටිකෙන් ටික තමන්ගේ මේ නාසය ආශ්‍රිතව සිහිය තියාගන්න. සිහිය තියාගෙන මුලින් හොඳට සැහැල්ලුවෙන් හුස්ම ගන්න. හුස්ම පිට කරන්න. ඒ පිට කරන ගමන් ටිකෙන් ටික අපි තමන් ඉන්න තැන ඉඳලා මුළු ලෝකයක් වෙත අපි මෛත්‍රිය පතුරවමු. ඒ උතුම් මෛත්‍රී චින්තාය බලෙන් ලෝවැසි බොහෝ දෙනෙක් ලෙන් ලෙඩ දුක් වලට පත් වෙලා ඉන්නේ. ඒ ඇසුවපත් වෙත්වා. ඊට පිට වෙන ප්‍රතිකාර කරන වෛද්‍යංශයයි ආරක්ෂක අංශවලයි රාජ්‍ය නිලධාරීන් දේශපාලඥයන් බොහෝ දෙනෙක් කටයුතු කරනවා. ගොවියන්, නිෂ්පාදකයන් මේ හැමදෙනා කිරීම කරුණාවෙන් මේ ඉතාම වසනකාරී වසංගත රෝග තත්ත්වය මත ඉඳගෙන ලෝකේ නිෂ්පාදනයට, ආහාර පාන නිෂ්පාදනය කරන්න, බඩු භාණ්ඩ වලට දිවාරය දෙක්කී වැඩ කරන අය ඉන්නවා. ඒ හැමදෙනා කෙරෙහිම අපි මෛත්‍රී සිත පතුරවමු. පින්නතුන් දැන් තමන් ඉන්න තැන්වල ඉඳගෙන මේ මෙස් සිටිවිල දිනු කරන්න අපි ටික වේලාවක් යොමු කරමු. හොඳට සැහැල්ලුවෙන් ශරීරය තියාගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරයේ කෙළින් ඍජුව තියාගනිමින් නාසය ආශ්‍රිතව තමන් හිත පිහිටුවා ගන්න. මෙම ස්ථානයේ සිටින සියලුම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම නගරයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම කවුන්ටියේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම ජනපදයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා,

සුවපත්වෙත්වා සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා ලෝකෙහි ලෙඩ දුක් වලට පත් වෙලා වයෝ වෘද්ධව දුක් විඳින බොහෝ දෙනා ඉන්නවා. ඒ හැම දෙනා කෙරෙහිම මම කරුණාව දක්වනවා. ඒ අය දුකෙන් නිදහස් වෙත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපාගතව දුක් විඳින අප්‍රමාණ සත්‍ය මේ විශ්වයේ ඉන්නවා. ඒ අය මා මේ වඩන ගුණ දහම් වල ආනිසංසයෙන් සුවපත්වෙත්වා දුකෙන් නිදහස්වෙත්වා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ලෝවැසි සියලු සත්වයෝ දුකින් මිදෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා ඇතැන් සත්වයන් සසර කලා වූ පුණ්‍ය මහිමින් සහ මේ ජීවිතය උත්සාහය නිසා සැප විඳින බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අය ලෙස මගේ දරුවන් යන හැඟීමෙන් මා ඔවුන්ගේ සැපතේදී සතුටු වෙනවා, මුදිතා ගුණය දියුණු කරනවා. ඒ හැම දෙනාම දිනෙන් දින දිනු වෙන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දෙනාගේම දිනුවේදී මා සතුටෙන් සෙත් පතනවා. සියලු සත්වයෝ සුවපත්වෙත්වා සුවපත්වෙත්වා සුවපත්වෙත්වා කායික මානසිකව දිනෙන් දින දියුණුවටපත් වෙත්වා දියුණුවටපත් වෙත්වා සුවසේ ජීවිත පරිහරණය කෙරෙත්වා. ලෝවැසි සමහර අය ඔවුන්ගේම කර්ම විපාක හේතුවෙන් දුකසේ කාලය ගත කරනවා. ඔවුන්ට උපකාරයක් කිරීමට මට හැකියාවක් නැහැ. ඒ නිසා මා මෙදාසිත පුරුදු කරමින් ඔවුන් දෙස යලි යලිත් හිතවත්ව මෛත්‍රියෙන් මෙදාසිතින් උපේක්ෂා සහගතව මගේ සිත මා පවත්වා ගන්නවා. මගේ සිතේ කිසිදු කෙනෙක් ගැන අමනාපයක් ඊර්ෂ්‍යාවක් නැහැ. හැමදෙනාම දරුවන්සේ මා දකිනවා. ඇතැම් අයගෙන් මට අඩුපාඩු සිදු වුණත් ඒ හැමට මා සමාව දී ඒ අය නිදහස් කර මා නිදහස් වෙනවා. ලෝකේ කිසිම කෙනෙක් ගැන මගේ කිසිදු අමනාපයක් නැහැ. මුළු ලෝකයම මගේම දරුවන්සේ එකම දරු පෙළක්සේ මා දකිනවා. මගේ සිත මෛත්‍රීන් පිරී ඉතිරිල යනවා. දකින හැම කෙරා කෙරෙහිම මා සුහඳව සිනහමුසු මොහොනින් ඒ හැමට සංග්‍රහ කරනවා. ඔවුන්ගේ පෙර වැරදි සියල්ලටම මා සමාව දී ඔවුන් නිදහස් කොට මාද වෛරයෙන් අමනාපයෙන් නිදහස් වෙලා ආසෙහි නිදහසේ පියාඹින පක්ෂියෙකුසේ මා නිදහසේ පිරිසිදු මනසින් නිදහස්සිතින් මෙත්සිත මරිත හදවතකින් උපේක්ෂා සාගතව සතුටින් කාලයගත කරමු. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ශාන්ත සුවයටපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම්, භයං පන්තාච නිබ්බයං, සෝකම් පන්තාච නිස්සෝකම්, හොන්තු සම්මේති පානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි, අපි මේ ටික වේලාවක් මෛත්‍රී භාවනාව පුහුණු කරපු අවස්ථාව බුදුදහමෙහි එන සියලුම ඉගැන්වීම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ලෞකික ජීවිතයේහි ඉහලින්ම අපි කුසලය දිනු කරගන්න ආකාරය. එහෙදි බුදුහාමර දේශනා කරන වේලාම සූත්‍රයේහි අපට මේ ලෝකෙ කරන්න පුළුවන් ඉහළම කුසල් මොනවද කියලා. එක අතකින් නිත්‍ය සීලවන පංචශීල ආරක්ෂා කිරීම. ඊළඟට නිතරම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිලා සිටීම. අනිත් එක සංඝසතු දානමේ පින්කම්. ඊළඟ ඉහළම කුසලය තමයි ඒ සියල්ලටම වඩා බුදුහාඳුර මෙත්තා චේතෝ විමුති සූත්‍රයේ දේශනා කරනවා. මේ ලෝකේ යම්තා කුසල දහම් තියෙනවා නම්, ඕපදික පුණ්‍ය කිරිවත්තු තියෙනවා නම්, උපදි සම්පත් ලබා දෙන පින්කම් තියෙනවා නම්, ඒ සියලුම පින්කම් එක පැත්තකට ගත්තත් මෛත්‍රී භානාව වැඩීමෙන් ලබන ආනිසංසයෙන් 16න් පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා. එතකොට ඔබ බුදුහාඳුර කියන එක පිළිගන්නවනේ නේ? බුදුහාඳුර විශ්වාස කරනවනේ නේ? එහෙනම් මතක තියාගන්න, ඔබ යම් තාක් පින්කම් කරනවා නම් දන් දෙනේවා, තවත් තවත් පින්කම්, ඒ සියලුම පින්කම් එක පැත්තකට අරගෙන ඒ සියලකම වඩා ආනිසංසයක් ලැබෙනවා මෛත්‍රී භාවනා වැඩීම. අන්නේ මෛත්‍රී නිසාම එක පැත්තකින් අපට අතීත කර්ම ශක්තිය විදිහට එන්න තියෙන අකුසල කර්ම විශාල ප්‍රමාණයක් මැඩපවත්වනවා. වළක්වනවා, පස්සට දානවා. ඒ සියල්ලටම වඩා මේ මොහොතේ අපේ හිත ලස්සනට තියෙනවා. අපිට පේනතුනේ දකින මොනගැහෙන අය ගැන අමනාපයක් නොතිබෙනවා නම් හිතේ කොච්චර සතුටක්දනේ. තමන්ට දකින ඇහෙන අය මතක් වෙන අය අමනාපයට ආවොතින් තමන් කොච්චර ලස්සන වාහනයක ගියත්, කොච්චර ලස්සන ඇඳුමක් ඇඳන් හිටියත්, කොච්චර නම් මුහුණ ලස්සනට තියාගෙන හිටියත්, කොයිතරම් උපාධි තිබුණත්, කොයිතරම් බැංකු පොතේ සල්ලි තිබුණත් අර දේවල් වල සතුටක් ලැබෙනවද? නෑනේ පිනුදුනි, නිකන් තමම අපාය වගේනේ. මෙච්චර ලස්සන රටකට ඇවිල්ලා මෙච්චර පහසුකම් ටිකක් විඳගෙන ඇයි අපි මනසින් දුක් විඳින්නේ? අනේ දුකේ නිදහස් වෙන ප්‍රධානතම මාර්ගයක් විදිහට බුදුහාමර අපට දේශනා කරන්නේ මෛත්‍රිය වඩන කෙනෙක්. සෑ හැමදාම පිනුතුනි පොතක ලියාගෙන හරි කාලසටහනක් හදාගෙන හරි තමන් මෛත්‍රී භාන වැඩිීමේ කාලය වැඩි කරගන්න. වාඩි වෙනම බැරි වෙන්න පුළුවන්. පුටුවක හරි වාඩි වෙලා. නැත්නම් තමන්ගේ ගෙදර දුර ප්‍රමාණයක් තියාගෙන සක්මන් කරමි. එහෙම නැත්නම් පාරේ තමන් ව්‍යායාමයේ යෙදෙන අවස්ථාවේදී. නැත්නම් ගෙදරින් ඉඳන් තමන් කඩේට යන වෙලාව, වැඩ කරන තැනට යන වෙලාව. ඒ කාලය තුල හරි ලෝකේ ඉන්න සියලුම සත්‍යයන් ඉලක්ක කළා. සියලු සත්‍යෝ සුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරා. මේත් එක පින්නදේ තමන්ගේ ජීවිතේ විශාල පරිවර්තනයක් වෙනවා. නිතරම තමන් සුභවාදීව හිතන කෙනෙක් බවට පත් වෙනවා. අර බලන්න ආගාත පටිවිණී සූත්‍රයේ සම්පූර්ණම සඳහන් කරන්නේ සුභවාදීව හිතන ආකාරය. තමන්ගේ හිතේ අකුසල චේතනා එන්න නොදී ඒකෙන් බේරගන්න හැටි. එතකොට හැමදේම සුභවාදීව හිතන කියලා නෙමෙයි මේ කියන්නේ. සුභවාදීව හිතන කියලා කියන්නේ කුසල සිතුවිලි වල සුභවාදීව සිටීම. නැත්නම් තමන් හිතේට රාගයක්, ද්වේෂයක්, මෝහයක් ඇති නොවන විදිහට පවත්වා ගන්න එකයි බුදුදහමේ සුභවාදී කියලා කියන්නේ. අනවශ්‍ය ලෙස දෙයක් ගැන අදි විශ්වාසයෙන්, අදි탁සේරුවට යamak නෙමෙයි මේ කියන්නේ. තමන්ගේම හිත ගැන විශ්වාසයෙන්, තමන්ගේ හිත පිරිසිදුව තියෙන ආකාරයට කාලයගත කිරීමයි මේ කියන්නේ. එතකොට මෛත්‍රී භාන වඩන කෙනා මෛත්‍රිය නවතින්නේ නැහැ. ඒ මෛත්‍රී වඩන කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා. වෙනත් කෙනෙක් ගැන හිතවත් නම් තමන්ගේ හිතේ මෘදු බවක් තියෙනවා නම් වෙන කෙනෙක් දුකට පත් වෙනවට කැමති නැහැ. අන්න ඒකේ ඉහළම ලක්ෂණය මොකද්ද? සාමාන්‍ය කරුණාව නිසා අනිත් කෙනාට කෑම බීමක් දෙනවා, ඇඳුම් ටිකක් දෙනවා, රැකියාවක් වල දෙනවා, ඉගෙන ගන්න දරුවෙකුට පොත් ටිකක් අරන් දෙනවා. ඒවා හොඳ දේවල්. නමුත් ඒ සියල්ලටම වඩා බුදුදහමෙන් කැමති වෙන්නේ මොකටද? මරණයෙන් පස්සේ කෙනෙක් සුගතිගාමීනෝ දකින්න. අවුරුදු 100ක් සස්ත්‍රීකව ජීවත් වුණත් කෙනෙක් එයා මරණයෙන් පස්සේ දුගතිගාමී වෙනවා නම් අර අවුරුදු 100ක් වනේ ජීවත් වෙන්න වටිනාකමක් තියනවද? නෑනේ පින්නතුනි. මෙලව ජීවිතය සාර්ථක කරගන්න කෙනෙකුට ඇඳුම් පැනදුම් වලින්, ආහාර පාන ආදී වලින් උදව් කරන්න බුදුදහමේ කියලා තියෙනවා. ඒක වරදක් නෙවෙයි, ඒක හොඳ දෙයක්, තමන්ට කුසලයක්. නමුත් නිතරම බලන්න ඕනේ පින්නතුනි, අපාගත වෙන්න කියලා කෙනෙක් ඉන්නවා නම් හැකි තාක් දුරට උදව් කරන්න එයාට. හැකිදාක් ඒ අය තමන් කරන තීන්කම් වලට අපි සම්බන්ධ කරගන්න. හැමදේම නැති වුණත් අඩු ගානේ තමන්ගේම ළඟම ඥාතීන් 4-5 දෙනෙකුට හරි පින්කම් කරන්න යොමු කරන්න. ඒ අය සල්ලි දීලා පින්කම් කරන්න අකමැති නම් ඔබ සල්ලි දීලා හරි පින්කමට සල්ලි දීලා පින්කම කරනවට කීයක් හරි දෙන්න. එහෙම දීලා හරි පින්කමට නැඹුරු කරන්න. එතකොට ඒගොල්ලන් මලගෙදරට නොගියත් කමන්නේ. මේ ගියට පස්සේ දානෙන් නොදුන්නත් කමන්නේ. ඉන්න කාලේ උදව්ව කරන්න පින්නතන. මේක ඊටාම වැදගත් දෙයක්. මොකද මේ ලෝකේ ඉන්න හැම දෙනෙක්ම අපට සසර ආත්ම භවවලදී අපට අම්මා තාත්තා වෙලෙ හිටියයි, දරුවෝ වෙලෙ හිටියයි, කිරෙන් දහදෙන් අපි පෝෂණය කරපුවයි මේනේ, වෙන පිටයි නෙවෙයි. ඒ නිසා කිසිදු කෙනෙක් දුගතිගාමි වෙනවට කැමති වෙන්න හොඳ නෑ අපි. ඉන්දියාවේ හිටි අශෝක රජතුමා සෙල්ලිපි වල ලියලා තියෙනවා, මගේ සතුරෝ ධර්මයේ අසත්වා, මගේ සතුරෝ ධර්මයේ හැසිරෙත්වා කියලා. ඒ කියන්නේ තමන්ගේ හතුරුන්ට ප්‍රාර්ථනා කරන අනේ ඒ කට්ටිය ධර්මයේ හැසිරෙන්න කියලා. ඇයි මේ? ඒ තමන්ගේ හතුරුත් සුගතිගාමී වෙනවා දකින කැමැති. ඒ නිසා පිනොතින අපි කෙනෙකුට ඇත්තටම ආදරේ නම් ඒ සුගතිගාමී වෙනවා දකින සතුටු වෙන කැමැති වෙන්නේ. ඒකට උදව් කරන්න. ඒ විතරක් නෙවෙයි කෙනෙක් දීන වෙනකොට සතුටු වෙන්න. මුදිතා ගුණය. මේක ඉගෙනම ගුණාංගයක් පිනොතින. ඊර්ෂ්‍යා ගනි පැත්තමි. කෙනෙක් දියුණු වෙනකොට අම්මා කෙනෙක් තමගේ දරුවන් දෙස බලලා සතුට වෙනවා වගේ ඒකෙන් සතුටටපත් වේ. ඒ වගේම උපේක්ෂා ඇති කරගන්න. කර්මය ගැන හිතලා මැදහත් වේ. මෙන්න මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ හතර සලකන්නේ පින්නතුනි සතර බ්‍රහ්ම විහරණ කියලා. බ්‍රහ්ම ලෝකේන බ්‍රහ්ම වාසය කරන හැටි මේ. අපිට මනුස්ස ලෝකේ බ්‍රහ්ම ලෝකයක් කරගන්න පුළුවන්. ශාරීරිකව අපි මනුස්ස ලෝකේ ඉඳමින් මානසික බ්‍රහ්මයේ පෙර ආකාරයෙන් මේ බුදුහාම අපිට කියන්නේ. අපි කොයිතන වාසනාවන්ද? ලෝකේ අනිත්‍ය මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකයට යන ප්‍රාර්ථනා කරද්දී ඒකට වැඩක් නොකර අපි ජීවත් වෙන කාලයේදීම මානසික බ්‍රහ්මයක වගේ ඉන ක්‍රමයෙන්. එතකොට මෛත්‍රී උපයෝගී කරගෙන එක පැත්තකින් ඉහිරටම කුසලයේ දිනු කරගන්න අතරින් අනිත් පැත්තෙන් මේ ලෝකයේම බ්‍රහ්ම ලෝකයක් කරගෙන අනිත් පැත්තෙන් මෛත්‍රී බහන වැඩිමෙන් ඉහිලීම දක්වන බුදුහාඳුරෝ මෛත්‍රී වඩන කෙනා බුදුදහමේ තියෙන සුවිශේෂ සත්‍ය මොකද්ද? විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග පරිණාමං කියලා. මේ මෛත්‍රී වඩන්නේ හුදෙක් මෛත්‍රී නවතින නෙවෙයි. ඒක විරාගයට, නිරෝධයට, නිවනට බරවැය කරන්නේ. සමාහිතෝ චිත්ත වියතා භූතං පජානාති කියපු විදිහට හිත සමාධිමත් වෙන්න වෙන යා මොකද කරන්නේ? යානිත සංඥා මෙහෙ කරනවා. හැම මොහොතකම තමන්ගේ සිත හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධුනා කියලා දකිනවා. දකින්න දකින්න යාට 아무තේ මෛත්‍රී භාවනාවක් නොකරන මට්ටමට යනව උහු. උහුට මෛත්‍රී භාවනාවක් කරන්න කෙනෙක් ලෝකෙ ඉතුරු වෙන්නේ. උහු දන්නව මුළු ලෝකයක් කියලා කියන්නේ තමම නිර්මාණය කරගත් ලෝකයක් මේ තියෙන්නේ. ඇත්තටම බාහිර තියෙන ලෝකයක් නෙවෙයි මේ තියෙන්නේ. මේ හැම මොහොතේම අපි විසින් නිර්මාණය කරගන්න ලෝකයක් මේ තියෙන්නේ. ඒ ලෝකය පෙරපසුන වී හට ගන්න ආකාරය දකිනවා. හැම වෙලාවම දකින තියෙන්නේ මේ සිටවිල්ල හටගෙන නිරුද්ධුනා කියලා දකින විතරයි. දකින දකින පිනොතුණු මහා බරක් තමන් බිමින් තිබ වෙනවා. මෙතෙක් කලක් අතීත මතකයන් විදියට ගොඩදහගෙන තියෙන කුණු ගොඩවල් ටික ඔක්කොම අපි කොහිත බාර කියපු විදියට බාර නෙක්කේව කියපු විදියට මහා බරක් බිමින් තියෙනවා. බිමින් තියන තියන ලොකු සහැල්ලුවක් තමයි දෙනවා. මේක තමයි නිදහස. මේක තමයි විමුක්තිය. මේක තමයි නිර්වාණය කියලා කියන. ඉතින් මේ ධර්මයේ ඉදිරියට යන්නට අපි දිනෙන් උත්සාහ කරමු පින්නතුණිය. අපිට මේ වටිනා ධමයක් ලැබිච්ච අවස්ථාව අපේ ජීවිත කොයි මොහොතේ නැති වෙයිද කියලා අපිට කියන්න බෑ. කොයි මොහොතේ ලෙඩ දුකක් හැදෙද දන්නේ නෑ. මේ වෛරස් උණු විතරක් නෙවෙයි. ඒ වන් වෛරස් උණු තිබෙද්දිත් වෙන රෝග කීයකින් නම් මැරෙනවද කට්ටිය? බොහෝ වෙලට අපි මේ ලෙඩෙන් හැදේ කීයක බයෙන් ඉන්නේ නේද? ඇදැම් ඩේ ලෙඩෙන් නෙමෙයි මැරෙන්නේ වෙන ලෙඩ වලින් සමහරට. පින්නතුණි මේ ලෙඩෙන් අපි සුවපත් වුණත් තවත් මොන අනතුරු අපේ ජීවිතේට එද්ද නැහැ. ඒ මොනවා නාමත් පින්නතුණි අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ. අපි අවුරුදු 100 ගණන් ජීවත් වෙන්නේ නැහැ. වැඩිමනොත් අපි මේ ඉන්න අය අවුරුදු 50කින් ඔක්කොම අවසන් අපි. අපි කවදා හරි අට වෙනවා. ඒ නිසා මේ ධහම කියන එක එක දවසක් හරි ධහම තුලින් දීම බුදුහමන සලකන්නේ අවුරුදු 100ක් ජීවත් වෙනා වගේ කියලා. ඒ නිසා බුදුහමන දේශනා කරන ආයස වැඩි කරගන්න ක්‍රමයේ මොකක්ද? ඔව් එක දවසක් ධර්මානුකූලව සිල්වත්ව උදේවැය දකිමින් සමුදේවය දක්මින් ජීවත් වුණොත් අවුරුදු 100ක් ජීවත් වෙනවා වගේ. යෝචේ වාස සතන් ජීවේ අපස්සෝ උද්‍යබ්බයන් ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ උද්‍යබ්බයන්. මේ ස්කන්ධ පංචකයේ සමුදේවය නොදේ අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා කෙනෙක් මේ හැම මොහොතෙම 15 වෙනි ස්කන්ධ පංචකයේ සමුදේවය දකිමින් එක දවසක් ජීවත් වෙනෝ නම් ඒකේන අවුරුදු 100ක් එකතු කරගත් ජීවිතේ. කියන ත්‍රිමි ආකල්පේ තියෙනවා නම් අපි තව දවස් දෙකක් වැඩි කරගන්න එච්චර මහන්සි වෙන්නේ නැහැ. අපි ඉන්න හැම දවසෙම සීහෙන්න ඕනෙන් ඉන්නවා. හැම දවසක්ම උපන් දිනයක් කරගන්නවා. මේ මනුස්ස ලෝකයේ බුද්ධෝත්පාද කාලයක එක දවසක් ජීවත් වෙන එක පිනුතුනි ධර්මානුකූලව අබුද්ධෝත්පාද කාලයක කල්පයක් සක්විති රජ වෙන කෙනෙකුට වඩා වටිනවා. ඒ අවස්ථාව කියලා ලැබලා තියෙනවා. ඒ නිසා අන්නේ අවස්ථාව මගේ හැරගන්න එපා පිනුතුනි. අපි මේ හැම දෙයක් මැදෙම මේ ධර්මානුකූල ජීවිත ගත කිරීම අනිසංස ලෙසම අපට පුළුවන් තරම් ලෙඩ දුක් වලින් නිදහස් වෙන්න පුළුවන්. ඒ අනිසංස නිසා. ඒ විතරක් නෙවෙයි අපි කොයි ඉරණමකින් මිය ගියත් කිසිදු විටක දුගති ගාමි නොවන විදියට අපට ස්ථාවර සුගතිය ගොඩනගා ගන්න පුළුවන්. අපිට තියෙන අනතුරු මරණයට පත් වීම නෙවෙයි පිනතුනි. මරණයෙන් පස්සේ දුගති ගාමි වීමයි. ඒ නිසා බුදුදහමේ සැබෑ අනතුර ලෙස හඳුනාගෙන තියෙන්නේ මහලු වීමවත් මරණයට පත් වීමත් නෙවෙයි. ජීවිතයේ සැබෑ අභියෝගය මරණයෙන් පස්සේ දුගති ගාමි වෙන තියෙන අභියෝගය. මෙන්න මේ අභියෝගය, මේ චැලෙන්ජ් එක ජය ගන්න එක තමයි අපිට තියෙන්නේ. අන්නේ අභියෝගය ජය ගන්න තමයි සියලුම උපදේශ, සියලුම අනුශාසනා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා එක පැත්තකින් පුළුවන් තරම් මෛත්‍රී භාවනා වඩන්න, අනිත් පැත්තෙන් හැකි තාක් දුරට සතර සතිපට්ඨානෙ ඉන්න. තමන්ගේ සිත, කය ගැන පූර්ණ අවධානය සිහියෙන් ඉන්න. හැම මොහොතෙම ස්කන්ධ පංචකය සමුදය දකින්න. අන්නේ මෙwidetildeමින් විශේෂයෙන් බුදුහම දේශනා කරනවා, සුසුකම්මත ජීවාම වේරිනේ ස්වාවේරිනෝ වේරිනේසු මනසේසු විහරාමාවේරිනෝ. මං ඊතහම් සුවසේ ජීවත් වෙනවා. වෛර කරන මිනිසුන් ඉන ලෝකයේ මං වෛර නොකර මං මෛත්‍රී සහගතව ජීවත් වෙනවා කියලා හිතා. ලෝකයේ බොහෝ දෙනෙක් අනිත්‍ය සමාවනතෙන් ඉන්නේ. අපට යැතෙම දෙයකට නිවැරදි කරන්න බෑ. නමුත් එවැනි ලෝකයේ මම කිසිදු කෙනෙක් ගැන අමනාපයක් නැතුව පිරිසිදු හදවතකින්, සුපිරිසිදු මනසකින්, අකම්පිත මනසකින් මා මගේ ජීවිතය පාත්වා ගන්නවා කියන දැඩි විශ්වාසයෙන් අප්‍රමාදීව සිහියෙන් නොනින් වැඩ කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් ඔබ හැම දිනාටම නිරොග් නිරෝගී සුව, දිගාචරි සම්පත්තිය සැලසේවා. මේ තාම ශක්තිමත් කුසලයේ හේතුවෙන් ලෝ ඇසේ ලෙඩ දුක්කට පත් කලින්න හැම දෙනාම සුවපත් වෙත්වා. මිය ගිහිපු අය සුවපත්ව සුගතිගාමි වෙත්වා. ඒ වගේම ලෝකයෙන් තියෙන මේ කරදර උපද්දර වලින් ලෝකේ නිදහස් වෙලා සැපතර සාන්තියට පත් වෙත්වා. අවසානයේ ඔබ අප හැම දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට මේ උතුම් පින ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දහාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු.